नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दंरुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु साधु පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හරීම විස්මිතයි. ඒ විස්මිත ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිවන් මඟ පෙන්වා දෙන ආකාරයත් විස්මිතයි. ඉතින් ශ්‍රාවකයන් තුල නිවන් මඟ ගමන් කරද්දී ඇතිවෙන අවබෝධය විවිධ කෝණවලින් විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඉතින් එබඳු ලස්සන විග්‍රහයක් ඇතුළත් දෙසුමක් අපි ඉගෙන ගන්නෙමු. මේ දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කජංගලා කියන නගරේ මුඛේලු කියන වනාන්තරේ. එදා උත්තර කියලා තරුණෙක් පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා. දැන් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවේ කවුද? පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලයා. එයාගේ නම මොකද්ද? උත්තර. ඉතින් මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචී යෙදුණා. සතුටු සාමීචී යෙදිලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ යාගෙන් අහනවා, උත්තර තරුණය, පාරාසරියේ බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරනවා නේද? මොකක්ද ඇහුවේ? පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවක පිරිසට ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය කිව්වේ දැන් මේ ඉන්ද්‍රිය කිව්වේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ගුණයක් වර්ධනය වීම ගැන දිසුමක් කරනවාද කියලා ඇහුවා. එතකොට කිව්වා භවත් ගෞතමයන් වහන්සේ, ඒක හරි. පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකින්ට මේ ඉන්ද්‍රියන් ගින් ගුණේ වර්ධනය කර ගැනීම ගැන දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, උත්තර, පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ මොන විදිහටද කියලා ඇහුවා. එතකොට උත්තර පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේට, භවත් ගෞතමයන් වහන්සේ, කෙනෙක් රූප දකින්නේ නැත්තම්, කෙනෙක් ඇසින් රූප දකින්නේ නැත්තම්, ඒ වගේම එයා කනින් ශබ්ද අහන්නේ නැත්නම් බෝධ ගෞතමයන් වහන්සේ පාරාසරිය බ්‍රාහ්මණයා කියනවා ආන්න එයා ඉන්ද්‍රිය භාවනාව යුක්ත කෙනෙක්. කෙනෙක් ඇස් දෙකෙන් රූප බලන්නේ නැත්නම්, කන් දෙකෙන් ශබ්ද අහන්නේ නැත්නම් අන්න එයා ඉන්ද්‍රිය භාවනාව එයාට තියෙනවා කියලා එහෙමයි කියනවා මේ පාරාසරිය බ්‍රාහ්මණයා ගෝලයින්ට කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් උත්තර මේ හරි වැඩන්නේ. එහෙමනම් යමෙකුට ඇස් පේන්නේ නැත්නම් එයා ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තයි. යමෙකුට කන් ඇහෙන්නේ නැත්නම් ඔහු කියන ආකාරයට එයත් ඉන්ද්‍රිය භාවනාව යුක්තයි. අන්දෝහි උත්තර චක්කුණා රූපං නපස්සති. උත්තරයේ ඇස් නොපෙනෙන අන්ධ කෙනා ඇසින් රූප දකින්නේ නෑනි. බදිරෝ සෝතේන සද්දන්න සුනාති. විහිරි කෙනා කනින් සද්දහන්නේ නෑනි. ඉතින් එහෙමනම් ඒ ඇත්තන්ගේ ඉන්ද්‍රියන් වැඩිලා. මෙහෙම පිළිතුරු දුන්නාම උත්තර කියන මේ තරුණයා, ඒ කියන්නේ පාරාසරීගේ ගෝලයා බිම්බලා ගත්තා. ඔළුව පහත් කරගත්තා. පහත් කරගෙන මහපටැඟිල්ලෙන් පොළොව හාරනවා. ඒ මොකද දැම්මේ? ඈ උත්තරට උත්තර නැතුව ගියා. නේ? එතකොට මේ නිස්සබ්දව පොළොව ඔළුව යටට හරවාගෙන මේ කර කියා ගන්න දෙයක් නැති විදියට වැටහීමකින් තොරව වාසය කරන උත්තර දිහා බලලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුවා. අම්තල කියනවා ආනන්දේ බලන්න, මේ පාරාසරී බ්‍රාහ්මණයේ ශ්‍රාවකින්ට ඉන්ද්‍රිය භාවනාව කියන හැටි. නමුත් ආනන්දය මේ ආර්ය විනේ මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව වෙනින් එකක් නේ. මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව වෙන එකක් නේ. එතකොට ආනන්ද හාමුදුරුව බලන්න, ආනන්ද හාමුදුරුව පතාගරිනේ දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධ උපස්ථාන කරන්න පතාගෙන ආපු කෙනා. ඒ අවස්ථාව ආපු ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා දැන් ධර්මයේ ආහන්න අවස්ථාව මත වෙනවා කියලා. දැන් අර කලින් අහපු දේශනාවත් එහෙමනේ, පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රේ ආනන්දේ තථාගතයන්ගේ පුරුසින්ද්‍රිය ඥානය අහන්න කැමතිද කියලා ඇහුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එකපාරට ඒ අවස්ථාව ගත්තනේ. මෙතනත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්දේ දැන් බලන්න පාරාසරි බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව කියන්නේ අමුතු විදියකට. මම බුද්ධ ශාසනය කියන්නේ ඉන්ද්‍රිය භාවනාව වෙන විදියකට. එතකොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ඒතස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්ස මේට කාලයයි. ඒතස්ස සුගත කාලෝ සුගතයානනි මේට කාලයයි. යම් භගවා අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේසෙය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදු සසුන තුල, ආර්ය විනය කිව්වේ මොකද්ද? බුද්ධ ශාසනය. බුදු සසුන තුල ඉන්ද්‍රිය භාවනාව පිණිස යමක් දේශනා කරන සීග්ද භගවතෝ සුත්වා භික්ඛු ධාරිසන්තේති. භාග්‍යතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මාර්ග තබා ගන්න. එහෙනම් ආනන්දේ අහන්න දැන් කියා දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. ආනන්දය, මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ කොහොමද? දැන් මේ කියන්නේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා, භික්ෂුව නුවණින් විමසා සිහිය නුවණ වර්ධනය කරගෙන යද්දී උන්වහන්සේ තුළ යම් යම් ගුණධර්මයන් ගොඩනැගෙනවා නේ. ඒ ගොඩනැගෙන දේවල් අතර විශේෂ දෙයක් තමයි සිහිය. සිහිය ගොඩනැගෙනවා. ඊළඟට වීරිය ගොඩනැගෙනවා. ඊළඟට නුවණ ගොඩනැගෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සීයෙන් වීරිය නුවණ ගොඩනැගිලා තියෙනකොට එතකොට මේ ඒ භික්ෂුවට තියෙන්නේ ඉන්ද්‍රියන්ගේ ඉන්ද්‍රියන් තුළ ගුණධර්මයන්ගේ වැඩිවීමක් නේද? ඉතින් කියනවා අන්නේ භික්ෂුවටත් ඇසින් රූප දැක උපජ්ජති මනාපං. ඇහෙන් රූපයක් දැක්කහම ආසාව හටගන්නවා. උපජ්ජති අමනාපං. අමනාපයක් හටගන්නවා. උපජ්ජති මනාප අමනාපං. ඔව්, කැමැත්තත් හටගන්නවා අකමැත්තත් හටගන්නවා. එතකොට සෝ ඒවං පජානාති. එතකොට මෙයා දැනගන්නවා. දැන් ඉන්ද්‍රිය භවනා නැත්තම් ඔව් උපන්න අමනාපයට යට වෙනවා. උපන්න මනාපයට යට වෙනවා. උපන්න අමනාප මනාපයට යට වෙනවා. දැන් මෙයාට වෙන්නේ මොකද්ද? ඇහින් රූපයක් දැකලා අමනාපයක් ඇති වෙනකොට ඒක දැනගන්නවා. ඇහින් රූපයක් දැකලා මනාපයක් ඇති වෙනකොට, කැමැති දෙයක් කැමැත්ත ඇති වෙනකොට ඒකත් දැනගන්නවා. අකමැත්ත කැමැත්ත ඇති වෙද්දී ඒකත් දැනගන්නවා. මෙහෙම උප්පන්නංකෝ මේ ඉදං මනාපං ආ මාගේ මේ ඇහෙන් රූපේ දැකීම නිසා මේ හිතේ කැමැත්තක් ඇති වුණා උප්පන්නං අමනාපං ඇහෙන් රූපේ බලද්දි මේ හිතේ අමනාපයක් හටගත්තා උප්පන්නං මනාපං අමනාපං ඇහෙන් රූපේ බලද්දි මේ කැමැත්ත අකමැත්ත දෙකම මේ හිතේ හටගත්තා තංචකෝ සංකතං ඒක හේතුඵලදාමින් හටගෙන තියෙන්නේ ඕලාරිකං ඒක ගොරෝසුයි පටිච්ච සමුප්පන්නං හේතු ප්‍රත්‍යයෙන් උපන්නේ ඒ නිසා ඒක කෙරෙහි මගේ හිත පිහිටවන්නේ නෑ ඒතං සංකං ඒතං පණීතං යදිදං උපේක්ඛා ඒ නිසා යම් මේ උපේක්ෂාවක් ඇද්ද ඒ කියන්නේ කැමැත්තට නොවැළි අකමැත්තට නොවැළි කැමැත්ත අකමැත්තට නොවැළි උපේක්ෂාවට පත්වීමක් ඇද්ද ඒ තමයි සාන්ත ඒ තමයි ප්‍රණීත කියලා හිතනකොට උපන්නා වූ යම් මනාපයක් ඇද්ද ඒක නිරුද්ධ වෙලා යනවා උපන්නා වූ යම් අමනාපයක් ඇද්ද ඒක නිරුද්ධ වෙලා යනවා උපන්නා වූ යම් මනාප අමනාපයක් ඇද්ද ඒක නිරුද්ධ වෙලා යනවා හිත උපේක්ෂාවට පත් වෙනවා කියන ආනන්දේ එක මේ වගේ එකක් කියනවා පුද්ගලයෙකුට පුද්ගලෙක් ඇස් සැරලා බලනවා බලල ඇස් වහ ගන්නවා ඒක ඇස් වහගත්තු කෙනෙක් ඇස් සැරලා බලනවා ඒ වගේ එතකොට මේ ඇස් අරලා බලන්නයි ඇස් වහ ගන්නයි ඇස් වහ ගන්න ඇස් සැරලා බලන්නයි මහා මහන්සියක් තියනවාද නෑනේ මහා වෙලාවක් යනවාද නෑනේ ආන් ඒ වගේ කියනවා ඒව ඒවන් සීගම් ඒ වගේ සීග්‍රෙන් ඒවන් තුවට මේ වගේ සැනකින් අප්ප කසිරෙන කිසිම මහන්සියක් නැතුව හටගන්න අමනාපය හිතින් අයින් වෙලා යනවා හටගන්න මනාපය හිතින් අයින් වෙලා යනවා හටගන්න අමනාප මනාප හිතින් අයින් වෙලා යනවා මොකද ඒක ඇති වෙනකොටම ඇති වෙද්දිම මියා සීයෙන් එහෙනම් දැන් මේක නම් සම්පූර්ණ නිකලිස් නැහැ හිත හට ගන්නවා නේ හිතේ මනාප හට ගන්නවා කැමැත්ත හට ගන්නවා අකමැත්ත හට ගන්නවා කැමැත්ත අකමැත්ත හට ගන්නවා නමුත් හටගත්ට ඉන්ද්‍රියන්ගේ වර්ධනයක් ඉන්ද්‍රිය ඒ කියන්නේ ගුණයන් අභ්‍යන්තර ගුණේ වර්ධනය වෙමින් තියෙන නිසා සිහිය වැඩෙමින් තියෙන නිසා වීරිය වැඩෙමින් තියෙන නිසා නුවණ වැඩෙමින් තියෙන නිසා එක ක්ෂණෙම මෙයා හඳුන ගන්න මෙන්න ඇති වුණා කැමැත්තක් මෙන්න ඇති වුණා අකමැත්තක් මෙන්න ඇති වුණා කැමැත්ත අකමැත්ත මේ ඇති වෙච්ච එක ඔව් අනිත්‍ය උදයක් හේතුඵල ධාමින් හටගත් එකක් මේක හරි ගොරෝසුයි නමුත් මේ වඩා කොච්චර සාන්තයිද ප්‍රණීතයිද උපේක්ෂාව කියලා හිතනකොට මොකද වෙන්නේ හිත එකපාරට උපේක්ෂාවට පත් වෙනවා ඒක මොකක් වගේද ඇස් වැලා අරිනවා වගේ කිසි මහන්සියක් නැහැ කියලා බලන්න මේ ගුණයක් වැඩුණාම එයා කොච්චර සුවපත් වෙනවද කියලා එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි ආනන්ද භික්ෂුව කණින් ශබ්දය අහනවා මේ කවුද මේ මේ මේ කියන්නේ මොන මොන භික්ෂුවද අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින භික්ෂුව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින භික්ෂුව එයාට ඔන්න ඇහෙනවා කවුරු හරි බයිනෝ එහෙනම් මොකක්ද ඇති වෙන්නේ අකමැත්ත ඒක ඕන කවුරු හරි ප්‍රශංසා කරනවා එතකොට මොකක්ද ඇති වෙන්නේ කැමැත්ත එක්ක බයිනෝයි ප්‍රශංසා කරන දෙකම ඇති වෙනවා එතකොට කැමැත්තත් අකමැත්තත් ඇති වෙනවා එතකොට මෙයා සිහියෙන් ඉන්නේ දැන් එයාගේ යාතුල හොඳට සිහියේ වැඩිලා නුවණේ වැඩිලා වීරියේ වැඩිලා වැඩිමින් තියෙනවා තව එතකොටම මෙයාට හිතෙන ඕන්නේ දැන් මං කණෙන් අහපු නිසා මාතුල අකමැත්තක් ඇති වුණා කොන්න මාතුල දැන් කැමැත්තක් ඇති වුණා ඔන්න අකමැත්ත කැමැත්ත ඇති වුණා හැබැයි මේ ඇති වෙච්ච කැමැත්ත අකමැත්ත මේ ඔක්කොම සංකතයි ඔව් හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන අනිත්‍යයි ගොරෝසුයි හැබැයි මේ උපේක්ෂාවක් ඇද්ද එය සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට මොකද වෙන්නේ අර කැමැත්ත නැති වෙලා යනවා අකමැත්තත් නැතිවෙලා යනවා. කැමැත්ත අකමැත්තත් නැතිවෙලා යනවා. හිත උපේක්ෂාවට පත් වෙනවා. අමාරුවෙන් දකුණු ගාගෙන දැන ඇති වෙන්නේ නෑ. හරිම පහසුවෙන් ලේසියෙන් වේගෙන් ඒක තියෙනවා ආනන්දය. ඒක හරියට බලවත් පුරුෂයෙක් ඉතාම ලේසියෙන් මේ ඇසුරු සැනක් ගහනවා වගේ කියනවා. ඇසුරු සැනක් ගහනවා කියන්නේ ඇඟිලි දෙක මෙහෙම කරලා සද්ද කරනවා වගේ කියනවා. ඉතාම ලේසියෙන් එයාගේ හිතේ ඇතිවෙච්ච අර කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත නැති වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. දැන් මේ කියන හැටියට තේරෙන්නේ මේ අර අරහත් මාර්ගයේ වඩන කෙනෙකුගේ ලක්ෂණය වගේ ගත්තම මේක පේන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය, ඒ භික්ෂුව, ඒ කියන්නේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන භික්ෂුව, භික්ෂුවට නාසයට ගන්ධයක්, නාසයට නාසයට යමක් දැනෙනවා, දැනින්න ගන්නවා. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙද්දී සමහර ගන්ධයට අමනාපයක් හට ගන්නවා. සමහර ඒවට කැමැත්තක් ඇති වෙනවා. සමහර ඒවට ඇලෙනවා. සමහර ඒවට අකමැති වෙනවා. එතකොට කැමැත්ත ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා, කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. එතකොට මෙයාට එයා ඒක තේරුම් ගන්න ඉස්සැනකින් කොහොමද මට මේ නාසයට ආග්‍රහණය වීම නිසා දැන් මෙන්න කැමැත්තක් ඇති වෙනවා, මෙන්න අකමැත්තක් ඇති වෙනවා, මෙන්න කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. මේ ඇති වෙනදී මේ මේ වින්දනය අනිත්‍යයි සංකතයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටාරගෙන තියෙන්නේ ගොරෝසු එකක්. මේට වඩා කොයිතරම් සාන්තයිද, කොයිතරම් ප්‍රණීතයිද මේ උපේක්ෂාව කියලා හිතනකොට මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. අර කැමැත්තක් නැති වෙනවා, අකමැත්තක් නැති වෙනවා, කැමැති අකමැති බව නැති වෙනවා. නැති වුණා මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒක මේ වගේ කියනවා. මේ ආනන්දයක මේ වගේ එකක්. නෙළුම් කොළේක වතුර බිඳුවක් තියෙනවා. පිටරේ නෙළුම් කොළේ කෙනෙක් ඇල කරනවා. ඇල කරද්දී වතුර බිඳුව නෙළුම් කොළේ ඇරිලාද තියෙන්නේ. ඇල කරනකට මාර වතුර බිඳුව රූරා වැටෙනවා. ඒ වගේ සැනකින් අර කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. අකමැත්ත නිරුද්ධ වෙනවා. කැමැත්ත අකමැත්ත නිරුද්ධ වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා. කියනවා ආනන්දය මෙන්න මේවට තමයි කියන්නේ මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට ඉන්ද්‍රිය භාවනාව යෙදෙන භික්ෂුව ආහාරයක් අනුභව කරනවා. ආහාරයක් අනුභව කරද්දී දිවට දැනෙද්දි උපදිනවා කැමැත්ත. ඒ වගේම දිවට රස දැනෙද්දි උපදිනවා අකමැත්ත. ඒ වගේම දිවට රස දැනෙද්දි කැමැත්තත් අකමැත්තත් උපදිනවා. උපදිනකොටම උපදින වෙලාවෙම ඒ මොහොතේම හොඳට දැනගන්නවා, ආ මේ මට කැමැත්තක් ඇති වුණා, මේ අකමැත්තක් ඇති වුණා, කැමැත්ත අකමැත්ත ඇති වුණා කියලා. එවලම විදර්ශනාවට නගනවා. මේක හරියට කල්ගන්නේ නගනවා නෙමෙයි, මේ කියන හැටියට නැගිනවා නේ, විදර්ශනාවට නැගිනවා. අයි බුදු දේශනාවේ කියනවා, ඔබට මතකද දාරුක්ඛන්දූපම සූත්‍රය? මට මතක හැටියට අර අයෝධ්‍යාවේ ගංගානම් ගඟ ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දර කොටේ පාවිලා යනවා. වතුර පාර වැහි කාලේ වතුර පාර වේගෙන් යනවා. එතකොට වතුර පාරට වැටිච්ච දර කොටේ පාවිලා යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? මහණෙනි, ආම් බලන්න කිව්වා. වේගෙන් වතුර පාර යනවා. අන්න දර කොටයක් වැටිලා අර දර කොටේ ගහගෙන යනවා. ඔය දර කොටේ මේ පැත්තේ මෙතරට ගැහුවේ නැත්තම්, ඊළඟට එතරට ගැහුවේ නැත්තම්, යද්දි සුලියකට අහුවෙලා මඩේ ගැහුවේ නැත්තම්, ගඟ මැද්දේ තියෙන දූපතක වැදුනේ නැත්තම්, යද්දි ගංගේ ලීය කුණුනේ නැත්තම්, ඊළඟට යද්දි මිනිස්සු ඒක ඇදලා ගත්තේ නැත්තම්, අමනුෂ්‍යෝ ඒක ඇදලා ගත්තේ නැත්තම් ඒකට මොකද වෙන්නේ කියලා ඇහුවා. ඒක කෙලින්ම යනවා කිව්වා සාගරයට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණනි මේ ගංගා වගේ තමයි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය සාගරය වගේ කිව්වා ඒ අමා නිවන දරකුටන් වගේ කිව්වා ඔබ මෙතරට ගැහුවා වගේ තමයි කිව්වා ඇස කන නාසය දිව කය මනසට ආවුනහම එතරට ගැහුවා වගේ කිව්වා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු වලට ආවුනහම ඊළඟට සූලයට ආවෙලා යටට ගැහුවා වගේ කිව්වා නන්දි රාගයට ආවුනහම සිව්පසයට ආසා කළාම ඊළඟට කන්දට ගිල හැප්පුණා වගේ කිව්වා මාන්නේ ඇති වුණාම ඊළඟට කොටේ කුණු වුණා වගේ කිව්වා දුස්සීල වුණාම ඊළඟට මිනිස්සු ගත්තා වගේ කිව්වා අනේ බණට වඩින්න අනේ දානිට වඩින්න අනේ අසවල් තැන වඩින්න හොඳයි පින්වත්නි කියලා මේ ඇස් වෙනවා මිනිස්සුන්ට අහු වුණා කිව්වා ඊළඟට අනේ මම දෙවි කෙනෙක් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා එතකොට අමනුෂ්‍යන්ට අහු වුණා කිව්වා ඒ මොකවත් උනේ නැත්තම් අර දරකොටේ වැටුනේ ගංගා නම් ගඟටයි ඒ වගේ ඔබ වැටෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුනොත් ඔබ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් ඔබ නිවනට ගෙනියනවා එතකොට නිවනට ඔබ ගෙනියන්නේ කවුද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පුද්ගලෙක් නෙමෙයි ධර්මයයි එතකොට බලන්න මේ ධර්මයට වැටුණු කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුණු භික්ෂුවගේ අභ්‍යන්තර ගුණ වැඩිගෙන යන ආකාරය හරි ලස්සනට මේ දේශනාවේ විස්තර වෙනවා. ඉතින් අර දිවට රස දැනිලා කැමැත්ත අකමැත්ත ආදී වෙනස්කම් හිතේ හටගනිද්දි හොඳට සිහියෙන් ඉඳලා මේක තේරුම් ගන්නවා මේම හටගත්තා මේක සංකතයි පරිසම්පන්නයි ඕලාරිකයි අනිත්‍යයි කියලා. මීට වඩා කොයිතරම් සැපයක් සාන්ත බවක් උපේක්ෂාවේ තියෙනවද කියලා හිතනකොටම හිත උපේක්ෂාවට යනවා කියනවා. බලන්න ඒ වැඩුණු ධර්මයේ නේද ආවිතන්ට ගෙනියන්නේ. පුද්ගලෙන්නේ නෙමෙයි කියන්නේ වැඩුණු ධර්මයේ විසින් ගෙනියන්නේ. ඒක මේ වගේ කියනවා ආනන්ද ඒක මේ වගේ කියනවා. හොඳට ඇඟපත හයියේ තියෙන මිනිස්සේ කාරල තෙල බෙට්ටක් ගන්නවා. දිවේ කොනට. අරගෙන මොකද කරන්නේ? අමාරු දෙයක තුක් ගාලා වීසි කරන්නේ. කිසි අමාරුවක් නැතුව ඒක තුක් ගාලා වීසි කරනවා කියන්නේ. ඔබ එහෙම කළේ නැද්ද? අමාරු දෙයක. නෑනේ. මේක කියන කිසි අමාරුවක් නැතුව කෙළබෙට්ටක් වීසි කරනවා වගේ. ඉතාම ලේසියෙන් මේ හිතේ තියෙන අර කැමැත්ත අකමැත්ත නිරුද්ධ වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවට පත් වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ආනන්දේ වික්ෂුවට කයට පහස දැනෙනවා. කයට පහස දැනෙනවා. කයට පහස දැනෙද්දී කැමැත්ත හට ගන්නවා. දැන් අපි ගත්තොත් හොඳ සිවුරක පහසක් දැනුනොත් කැමැත්ත හට ගන්න නැද්ද? හට ගන්නවා. හොඳ මෙට්ටේක පහසක් දැනුනොත් කැමැත්ත හට ගන්න නැද්ද? හට ගන්නවා. සමහර විට ඒ මොකක්වත් නැහැ. නිකන් ගලක වාඩි වුණත් ශෝක් කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ගක්වත් මේ පාළු තැන ලස්සන තැනක් තියෙනවා අපි ගියා. අපි තනකොළ ගොල්ලේ කොච්චර ආසාවෙන් පෙරලිනවද? නේ? තනකොළ හොඳ ලස්සන තියෙනවා නම් තනකොළ අපි ගිහිල්ලා නිකන් වාඩි වෙලා හාන්සි වෙලා වෙන්නේ නැද්ද එහෙම? අපිට කකුල් දෙක දිග අරගන්න හිතෙනවා, අතපය නිකන් පස්සට දාන්න හිතෙනවා. මේ මොකද්ද මේ ඇති වෙන්නේ? කැමැත්ත. කැමැත්ත ඇති වෙන්නේ. ඉතින් මේ වගේ දැන් ස්වාමිනාසලා ඒ ධර්මය ඇසිරෙන ස්වාමිනාසලා උන දැන් උදකලා තන් වලට යනකොට හොඳ ලස්සන තැන්. ඔන්න කායට දැනෙන පහස නෙමෙයි දේව. ඔන්න දැන් අපිට දාඩි දාලා ඉන්නවා. හොඳට අමාරු වෙනවා. ඔන්න මිහි හොඳ සිනිඳු සීතල කුල්ලකක් එනවා. මොකද හිතට ඇති වෙන්නේ? ෂා. හිතෙන්නේ නැද්ද? හරිසනිය එක පාඩ මේ හිතේ කැමැත්තක් හට ගන්නවා. ඒ කැමැත්ත හට ගන්නකොටම සාමාන්‍ය මනස ස්වභාවය මොකද්ද? ඒක වැළඳ ගන්නවා. වැළඳ ගන්නවා. දැන් අපි ගම බලාපොරොත්තු වෙන රස්නියක් එනවා. අමනාපයක් හට ගන්නවා. අයියෝ මේ රස්නේ ඇත්තම හොඳයි කියලා මේ ඉන්නවා අපි. එතකොට දැන් අර ධර්ම මාර්ගයේ දියුණු වෙච්ච ඉන්ද්‍රිය භාවනාව වඩමින් ඉන්න එක්කෙනා ඒක ඇති වෙනකටම හඳුනා ගන්නවා මොකද්ද? ඔන්න මාතුල ස්පර්ශය නිසා කැමැත්ත තියෙනවා කය ස්පර්ශයෙන්. ඔන්න මාතුල කය ස්පර්ශයෙන් අකමැත්ත තියෙනවා. ඔන්න මාතුල කය ස්පර්ශයෙන් කැමැත්ත අකමැත්ත තියෙනවා කියලා සෙනකින් හඳුන ගන්නවා. සෙනකින් හඳුන ගැනීමත් සමගම යා මොකද කරන්නේ? කැමැත්ත අකමැත්ත විදර්ශනාවට නගනවා. කොහොමද? ඔව් මේ ස්පර්ශයෙන් හටගත්තු මේ කැමැත්ත අනිත්‍යයි. මේ අකමැත්ත අනිත්‍යයි. මේ කැමැත්ත අකමැත්ත ඔව් අනිත්‍යයි. මේක සංකතය කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද? පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙච්ච දෙයක්. ඕලාරිකය කිවි ගොරෝසු දෙයක්. මෙහෙම නුවණින් මෙනෙහි කරලා මොකද්ද කල්පනා කරනවා කියන්නේ? උපේක්ෂාව මතක් කරනවා. මීට වඩා කොයිතරම් සාන්තයිද, කොයිතරම් ප්‍රණීතයිද මේ කැමැත්ත අකමැත්ත නැති බව උපේක්ෂාව කියලා හිතනකට මොකද වෙනවා කියන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. හරිම පුදුමයි නේ. හරිම පුදුමයි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ නිසා මේ ලෝක සත්‍යය මේ ජීවිතේ මේ මායාවේ බන්ධනියෙන් මිදිලා මේ භවසාගරයෙන් එතර වෙන හැටි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක ආනන්දය බලවත් පුරුෂේ කිසි මහන්සියක් කරදරයක් නැතුව අතපය දිගාරිනවා අකුලනවා වගේ කියනවා. බලවත් පුරුෂේ ලෙඩක් දුකක් නැති බලවත් පුරුෂයෙකුට මේ අතපය දිගාරිනවා අකුලනවා කියන එක අමාරුද නැද්ද? නෑ. බූම් ලේසින් යා අතපය දිගාරිනෝ අකුලනෝ ආනි වගේ කියන බොහෝම ලේසියෙන් ඉතාම පහසුවෙන් අර හිතේ අමනාප මනාප ස්වභාවය නැතිවලා නිරුද්ධ වෙලා ගින් ඒ භික්ෂුවගේ හිත උපේක්ෂාවට පත් වෙනවා. ඒ අනික මේ උපමා වල ලස්සන බලන්නේ අර එක එක ඉන්ද්‍රියන්ට ගැළපෙන උපමාව දේශනා කරනනේ. ඉස්ලාම එකේ මොකද දේශනා කළේ? ඇස් පිල්ලන් ගහනවා වගේ කියනවා. ඇස් පරිණව වහනවා වගේ කියනවා. දෙවෙනිට මොකක්ද දේශනා කළේ? ඔව් අසුරු සැනක් ගහනවා වගේ කියනවා. තුන්වෙනිට මොකක්ද දේශනා කළේ? නිලුම් කුලිය ඇල කරද්දී වතුර බින්දු වැටෙනවා වගේ කියනවා. හතරවෙනිට මොකක්ද දේශනා කළේ? ඔව් කෙල්ල බෙට්ටක් ගහනවා වගේ කියනවා. පස්වෙනි එක අතපය ලේසියෙන් අකුලනවා දිගාරිනවා වගේ කියනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාවල් වල මේ දේශනා කළ තියෙන ගැඹුරු දේවල් නෙමෙයිද? අතිශයින්ම ගාම්භීර වූ ධර්මයක් මේ දේශනා කරලා තියෙන්නේ. මේක බුදු කෙනෙකු පහළ වෙලා තමයි මේ විදිහට දේශනා කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, ඒ භික්ෂුවගේ හිතේ එක එක සිටිවිලි ඇති වෙනවා. දැන් සාමාන්‍ය හිත එකම විදිහට තියෙන්නේ නැන්නේ, හිත වහ වහ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිතේ ස්වභාවය මොකද්ද? වඳුරෙක් වගේ කියනවා. වඳුරු දැකලා තියෙනවනේ. වඳුරගේ ස්වභාවය මොකද්ද? එක අත්තක් කල්ලගෙන ඒ විදිහටම ඉන්නවද? නෑ. හිමීට හුරතලයට යනවද? නෑ. කොහොමද? සැනකින් මේ අත් ඇල්ලුවා, ඒක අතෑරියා, ඊළඟෙකට පැන්නා, ඒක ඇල්ලුවා, ඒක අතෑරියා, ඊළඟෙකට පැන්නා. මේ වඳුරගේ හැමතිස්සෙම තියෙනවා බීකින් අත්ින් අත්තට පයින් ගතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිතත් ඒ වගේ කිව්වා. ඒ වගේ කිව්ව හිතත් මේ හිත හිතේ ඉන්නවා. ටිකක් පිළිගන්නකොට අපි වෙන එකක් හිතනවා. වෙන්නේ නැද්ද එහෙම? මේක හිතේ තියෙනවා. ඊට පස්සෙ තව හරි කවුරු හරි පේනවා. පේනකොට උනේ ඒ විදිහට හිතනවා. ඊට පස්සෙ මොකක් හරි ඇහෙනවා. ඇහෙනකොට උනේ ඒ විදිහට හිතනවා. ඕන්න කවුරු හරි මොනවාරි බදිනවා. එතකොට උනේ ඒ විදිහට හිතනවා. ඕන්න කවුරු හරි ඇඳගෙන යනවා. ඒ විදිහට හිතනවා. මේ දකින්න දකින්න ඇහෙන ඇහෙන මේ නාසිර දැනෙන මේ වලට හිතේ පැන පැන යන්නේ නැද්ද? වඳුරෙක් වගේ. ඉතින් මෙවැනි වූ හිතක් වීරිය තියෙන නුවණ තියෙන පින තියෙන සත්පුරුෂයන් ගමනේ කරන ලස්සන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ අර භික්ෂුවට සිටී එක එක සිටිවිලි ඇති වෙනවා. සමහර සිටිවිලි ඇති වුණාම කැමැත්තක් ඇති වෙනවා. ඒක හිත හිත ඉන්න ආසාවක් ඇති වෙනවා. සමහර සිටිවිලි ඇති වුණාම ඒකෙන් හරි අකමැත්තක් ඇති වෙනවා. සමහර සිටිවිලි ඇති වුණාම කැමැත්ත අකමැත්ත ඇති වෙද්දී සැනකින් එයා හඳුනා ගන්නවා දැන ගන්නවා තේරුම් ගන්නවා මොකද්ද ඕනේ දැන් මම මේ සිතුවිලි හිතන්න පටන් ගත්තා දැන් මගේ හිතේ මේ ගැන කැමැත්තක් ඇති වුණා ඕනේ දැන් මේ සිතුවිලි මම හිතන්න පටන් ගත්තා එතකොට මේ සිතුවිලි ගැන අමනාපයක් ඇති වුණා දැන් මම මේ සිතුවිලි මේ හිතන විදිහට මනස තුළ කැමැත්ත ඇති වෙනවා අකමැත්තිය තියෙනවා හැබැයි මේ මේ කැමැත්ත අකමැත්ති වෙන මේ අකමැත්ත ඇති වෙන මේ ස්වභාවය සංකතයි පටිච්ච සමුප්පාදයෙන් හැදින එකක් ගොරෝසු දෙයක් අනිත්‍ය වූ දෙයක් මේට වඩා කොයිතරම් සාන්තයිද කොයිතරම් ප්‍රණීතයිද උපේක්ෂාව අන්න එතකොට දැන් එකක් අතාරිනකොට එකක් එකකට හිත වැටෙනවානේ දැන් ධර්මයේ අතාරින්න කුමක් වැළඳගෙනද අධර්මී වැළඳගෙන තමයි ධර්මයේ අතාරින්නේ අධර්මයේ අතාරින්න කුමක් වැළඳගෙනද ධර්මයේ වැළඳගෙන ඒකයි මේකේ තියෙන ස්වභාවය දැන් එතකොට මේකේ නා අර කැමැත්ත ඇතිව අකමැත්ත ඇති වෙන ගතිය හිතෙන් ඉවත් වෙලා මෙයාගේ හිත උපේක්ෂාවට පත් වෙන්නේ අර කැමැත්ත අකමැත්ත ඇති වෙන එකේ සත්‍ය ස්වභාවය මෙනෙහි කරන නිසා ඒක හොඳට සිහියෙන් තේරුම් අරගෙන දැන් බලන්න මිනිස්සුකගේ සිත කොච්චරනම් සියුම් වෙන්න ඕනද මොනතරම් දියුණු කරපු සිහියක් තියෙන්න ඕනද එතකොට දියුණු කරපු වීරියක් තියෙන්න ඕනේ දියුණු කරපු ප්‍රඥාවක් තියෙන්න ඕනේ ඒ වනිසා තමයි අර වෙනස ඉක්මනට ඇති වෙන්නේ දැන් අපිට ඇති වෙන පොදු ප්‍රශ්න සමහර උන අපිට තරහ ඇති වෙනවා ඊට පස්සේ කියනවා අනේ අපිට මේක අයින් කර ගන්න බෑනේ එහෙම වෙන්නේ නැද්ද ඔන්න නිදිමත වෙනවා අනේ අපිට මේකෙන් බේරෙන්න බෑනේ ඔන්න අපිට සැක එනවා ඊට පස්සේ දැන් නිදිමත આવුත් නිදිමත විසින් අපි යට කරනවා තරහ આવුත් තරහ විසින් ඉත යට කරනවා ආසාව આવුත් ආසාව විසින් යට කරනවා භය આવුත් භය විසින් ඉත යට කරනවා හිතේ විසිරීම આવුත් විසිරීම විසින් ඉත යට කරනවා සැකේ આવුත් ඇයි හේතුව ඒවා ප්‍රහාණ වෙන ආකාරයට අපේ සිහිය වීරිය නුවණ ආදී දේවල් දියුණු කරගෙන නැහැ දියුණු කරගෙන නැහැ එතකොට දැන් ටික ටික හරි කෙනෙක් එක දියුණු කරගත්තොත් තමයි දැන් බලන්න සමහර අය දැන් එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දකිනවා එදා ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ සර්කස් කාරයෙක් උන්වහන්සේ සර්කස් පෙන්වන තැනට යනවා. දැන් ඒ කාලේ තිබිච්ච සර්කස් වල හැටි තමයි උණ බට උණ ගස් බැඳලා හැටරේනක් උසට දැන් මෙයා කරණම ගහලා මොකද කරන්නේ? සම්පූර්ණ කරණම ගහලා උණ ගහ උඩ හිට ගන්නවා. චීන සර්කස් වලටත් වඩා අමාරු එකක්. ඒකේ පුටුනේ හිටවන්නේ නේ මේ උණ ගහේ කරණම ගහලා හිට ගන්නවා. දැන් එතකොට මෙයා කරණම ගහලා හිට ගන්න මෙයයි වීරිය ගණිති බලන මෙයන් හිත ගානට ඒකට හැදෙන්නේ නැද්ද හැදෙනවා දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ආරංචි වුණ අනසර්කස් කාරයෙක් ඇවිල්ලා ඉන්නවා දැන් මේ සර්කස් පෙදෙනවා දැන් ඔන්න මිනිස්සු යනවා දැන් හොගාලා මේක බලන්න දැන් බුදුරජාණන් වහන්සේ තෙදා සංගතුරිසත් එක්ක ඔන්න දැන් එතනට වඩිනවා එතකොට ධර්මයේ දන්නේ නැති අය හිතන්නේ හා අන්න මේ අන්න බලන්න සර්කස් බලන්න වඩිනවා ඇයි ධර්මයේ දන්නේ ඇයි බණින්නම බලාගෙනත් ලෝකේ කොටසක් ඉන්නවනේ නේ මොනවා කළත් වැරද්දට පේන මේ අසත්පුරුෂයන්ට පේන්නේ එහෙම නේ එතකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා දැන් අරයට හරි සතුටු දැන් බුදුරජාණන් වහන්සේ ගහන්න කිව්ව කාරණා දැන් කාරණම ගහනකොට බලන්න එයාගේ හිත කොච්චර සියුම් වෙලාද කියලා දැන් අපිට හිතෙන්නේ නැහැ මේ වෙලාවට එයා හොඳට අහනවා කියලා කර්ණම ගහනකොට එයාට ඇහෙනවා බුදුරජාණන් වහන්සේ ගාථාවක් කියනවා අරහත්ත්වයටපත් වෙනවා කරකිලා කනෝඩ හිටගනිද්දි මොනතරම් වේගින් මේ හිතක් පරිවර්තන වෙලා ගියාද ඉන්ද්‍රියන් වැඩිලා ගියාද ශ්‍රමයක් ගියේ නැ මේ එතකොට බලන්න දැන් බුදු කෙනෙකුට මිසක් ඕවා අල්ලන්න පුළුවන් මිනිසෙකුට හිතන්නවත් බෑ අපිට එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා අර හිතවිලි හිතන භික්ෂුවගේ හිතේ මනාප අමනාප මනාප අමනාප හටගත්තාම ඒ භික්ෂුව සිහි කරන්නේ මොකද්ද උපේක්ෂාව උපේක්ෂාව සිහි කරද්දී මොකද වෙන්නේ ඒ සිත උපේක්ෂාවේ පිහිටනවා අර අමනාප මනාප මානසික ස්වභාවය නිරුද්ධ වෙලා යනවා ඒක මේ වගේ කියනවා ආනන්දය දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ භාජනයක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ භාජනයක් තියෙනවා. මේකට වතුර බින්දු දෙක තුනක් කෙනෙක් දානවා. හැබැයි වතුර බින්දු දෙක තුන දාන්න ටිකක් වෙලාව වතුර බින්දු බින්දු දාන්න ටිකක් බින්දු පොඩ්ඩක් කිමීටි මිරිනේ බින්දු වැටෙන්නේ. බින්දු බින්දු දාන්න පොඩ්ඩක් වෙලාව යනවා. හැබැයි ඒ වතුර බින්දු වැටිච්ච ගමන් වාස් වෙලා යනවා. අන්නේ වගේ කියනවා මේ මෙයාගේ හිතේ සිටිවිලි හටගන්නකට අමනාපකම් මනාපකම් හිතේ ඇති වෙනවා. ඇති වෙනකොට අර උපේක්ෂාව සිහි කරනවා. උපේක්ෂාව සිහි කරන සැනින්ම අර හිතේ ඇති වෙන මනාප අමනාප නැති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවටපත් වෙනවා. ආනන්දිය මෙන්න මේකට තමයි කියනවා බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒතර දැන් අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කෙරෙන්න කෙනෙකුට මොනවද වැඩිලා තියෙන්න ඕනේ? සිහිය, වීරිය, නුවණ ආදී දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග සෑහෙන්න වැඩිලා තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ ධර්ම මාර්ගයේ ශික්මනේ කෙනෙකුගේ වැඩ පිළිවෙල මොකක්ද? දැන් මේ කියනවා ඒ ඉන්ද්‍රිය භාවන වැඩෙන් ඉස්සෙල්ලා කරන්න ඕනේ වැඩේ. ධර්ම මාර්ගයේ ශික්මනේ කෙනාගේ වැඩ පිළිවෙල මොකක්ද? කතංචානන්ද සීකෝ හෝති පාටිපදෝ. සීක ප්‍රතිපදාව. සීක කිව්වේ ධර්ම මාර්ගයේ ශික්මනේ කෙනාගේ ප්‍රතිපදාව මොකක්ද? කියනවා ආනන්දේ ඒ භික්ෂුවගේ ඒ භික්ෂුවට ඇහිං රූපයක් දැකලා හට ගන්නවා කැමැත්තක්. ඒ වගේම හට ගන්නවා අකමැත්තක්. ඊට පස්සේ කැමැත්ත අකමැත්ත හට ගන්නවා. ඒක හට ගන්නකොට එයාගේ හිතේ කෙලෙස් හැදෙනවනේ. කෙලෙස් හැදෙනකොට මෙයාට මොකද වෙන්නේ? මනාප අමනාපේන අට්ඨියති හරායති jigucchati. එයායි ගැන කලකිරෙනවා. අනේ මේ හිතේ මේ ආසාව හට ගන්න හැටි, මේ තරහ හට ගන්න හැටි කියලා මෙයා මොකද කරන්නේ? කලකිරිනවා, අකමැති වෙනවා, පිළිකුල් කරනවා. එතකොට මෙයා මේ හිතේ හට ගන්න ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා නේද? දතන ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. එයා 100 න් ඉඳලා උපේක්ෂා මෙනෙහි කරනවා. අර කනිත්‍ය වශයෙන් දැකලා. එතකොට දියුණු වෙලා තියෙන හිත. දැන් මේ කියන්නේ මුලින්ම කරද්දී හිතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් ප්‍රතික්ෂේප කළා මොකද එයා කරන්න ඕනේ ඊට පස්සේ? එතකොට යම් කැමැත්තක් හටගත්තදී කැමැත්ත ප්‍රහාණය වීම පිණිස යා ඔව් කැමැත්ත ප්‍රහාණය වෙන දේවල් මෙනෙහි කරනවා. යම් අකමැත්තක් හටගත්තද අකමැත්ත ප්‍රහාණය වෙන ආකාරයට මෙනෙහි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දැන් කෙනෙකුට ආශාවක් වර්ධනය වෙන්න උපකාරී වෙන්නේ මොකද්ද? කාරණු දෙකයි. මොකද්ද? ඔව් සුබ නිමිත්තත් ආයෝනිසෝ මානසිකාරය. එතකොට මේ දෙකෙන් ඇහෙන් රූපි දැක්ක සුබ නිමිත්ත. ඔන්න මෙනෙහි කළා කැමැත්ත හටගත්තා. එතකොට යා තේරුම් ගන්න ඕනේ මේ කැමැත්ත හටගත්තේ සුබ නිමිත්තත් ආයෝනිසෝ මානසිකාරයත් නිසා කියලා. දැන් එතකොට මේක තේරුම් ගත්තට දැන් මේ කැමැති හට ගන්නවා. අන්න එතකොට යා කලකිරිනවා. එයා ඊගෙන අකමැති වෙනවා. ඒක යා හිතින් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළොත් වීරිය ගන්නවා ඒ අසුබ නිමිත්ත පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරේ යෙදෙන්නේ වීරිය ගන්නවා. අන්න එතකොට තමයි යාගේ හිත අරකට විරුද්ධව සකස් වෙන්නේ. දැන් ඒක තමයි හික් වෙනවා කියන්නේ. ඊළඟට ඔන්න තරහකට ගන්නවා අපි කියමු. මොකක්ද ඒකට හේතුව? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරෙන්. පටිඝ නිමිත්ත කියන්නේ ගැටෙන්න කරුණක්. ගැටෙන්න කරුණක්. ගැටෙන්න කරුණ හොය හොය ඉන්න අය ඉන්නවනේ. එතකොට ගැටෙන්න කරුණක් තියෙනවා. ඊට පස්සේ ඒ ගැටෙන්න කරුණෙන් ඔය අයෝනිසු මනසිකාරය යෙදෙමින් ඉන්නවා. අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන ගැටෙන්න කරුණක් ඔය වෙහි කියන භික්ෂුවා නේ? එයාට සැලකිල්ලක් නැහැ කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ඔව් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාව එකතු කරගත්තා. එයා එකතු කරගත්තේ නැහැ කියලා දැන් මෙයා ගැටෙන්න කරුණ හොය හොය හිටියා. ඊට පස්සේ මොකද වුනේ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සූරුකුණ වැදලා ගියාම මොකද වුනේ? ඔව් මෙයා හඬාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා. ඔව් වලස් පැටිය වගේ පෙළෙන්න ගත්තා. අනේ ස්වාමීනි මොකද කිව්වේ? වලහ හඬන්නේ හඬනවා. මොකද මේ? ඔව් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මට හොඳටම පෙල්ලගෙන තඩි බාලා ගියා කිව්වා. සමාව ගන්න නැතු. ආ එහෙමද කියලා හෙව්වා බුදුරජාණන් වහන්සේ. බලන්නේ බුදු කෙනෙක් ගාවට ගිහිල්ලා බොරු කියන්නත් හිරිකිත නැට්ටන්. සාමාන්‍ය අය ගාවට ගිහිල්ලා බොරු කියනවා කියන එක. ඈ හරි පුදුමයි මට. පුදුම නැද්ද? කොහොමද මේ හිරිකිත නැතු මෙහෙම කරන්නේ? බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා මෙහෙම පට්ටපල් බොරු කියන්න. එතකොට සාමාන්‍ය අය ගාවට ගිහිල්ලා බොරු කියනවා කියන එක අහන්න දෙයක්ද නේ? හොඳ වෙලාවට ඒක ඉතින් අර බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේව ආපහු ගෙන්නවා. ගෙන්නලා කිව්වා මේ මේ මොකද්ද මේ කියන්නේ? පෙල්ලගෙන ගැහුවා කියන්නේ මොකද්ද කියලා ඇහුවා මේ. එතකොට ආනන්ද හාමුදුරු, රාහුල හාමුදුරු, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක්කම මේ සංඝයාට කිව්වා වඩින්න වඩින්න සාරිපුත්තයන් වහන්සේගේ සිංහනාදයක් අහන්න කියලා. ඉතින් මේ දැන් බලන්නේ මේ ඒත් මහණෙවිච්චයි නේද? ධර්මය ඇහිච්චයි නෙමෙයිද? ඒ ධර්මයෙන් මායිමි නෙමෙයිද හිටියේ? බුදුරජුන් එක්ක නෙමෙයිද ඇසුර? අර ශ්‍රාවකින් රහතන් වහන්සේලා සමග නෙමෙයිද ඇසුර? ඒතර ගිහිවොත් මාර්ගඵලවලදී නේද? ඉබ්බන්තු සමාජයකත් අර උදේ අපි දේශනාවේ තියෙන වෙනස්කම නේ. පුරුසින්ද්‍රිය ඥානයේ සූත්‍රය තියෙන අකුසල් මුල් කුසල් මුල් ගැන නේ. ඒක නේද වෙනස? එතකොට සරුවත් මහරහතන් වහන්සේගේ උන්වහන්සේගේ තියෙන මානසික ස්වභාවය හෙලිකලා නේ. හෙලිකලා උන්වහන්සේ දේශනා කරන්නේ මම මහ පොළොව වගේ කිව්වා. මහ පොළොව, මහ පොළොවට මිනිස්සු නොයී ජරා කියලා දානවා, සොටු දානවා, කක්ක දානවා, පිරිසිදු දේවල් දානවා, අපිරිසිදු දානවා, මහ පොළොව ගත් නැතු ඉන්නවා කියලා. ඒ වගේ කියනවා. කියලා ඒ ගින්නට ජලයට උපමා කියලා අන්තිමට මොකද්ද කිව්වේ? ඔව් මම කියන භාග්‍යතුන් වහන්සේ අංහෙලිච්ච අංගලෝගතු හරකෙක් වගේ කිව්වා. බලන්නේ උපමාව ලස්සන පුදුමයි. අංගලෝගතු හරකෙක් වගේ කිව්වා. අංගලෝගතු හරකෙක් හතර මං හන්දියේ යද්දි මිනිස්සු යහට මෙහාට යහට මෙහාට දක්වනවා, ජක් කියලා අයින් කරනවා. ඒතරේ හරකටම අයින් නම් තියනවාද? නෑ. හරකම මොකද කරන්නේ? අයින් එවි අයින් එවි යනවා. අනේ භාග්‍යතුන් වහන්සේ මං අංගලූප හරකෙක් වගේ කිව්වා. හරි පුදුමයි නේ. සමහර භික්ෂුන් වහන්සේලා හඬන්න ගත්තා ඒ කාලා. උගුල ගන්න බැරුව. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ රුඩි කොල්ලෙක් වගේ කිව්වා. රුඩි කොල්ලෙක් රුඩි රුඩියන්ට අඳින තියෙන ඇඳුම ඇඳලා පැසක් අතට අරගෙන නීච හිතින් එළියට බහලා යනවා වගේ කිව්වා. මම මේ යන්නේ. ඔව් මෙහෙම කියාගෙන යද්දී බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත ඉක්මන්ට මෙයාට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මෝඩයා සමාව ගනින් ඉක්මන්ට ඉස පැලේ කිව්වා හත් කඩකට ඔය කරපු අපරාධෙට. ඒ කාලේ බුදු කෙනෙක් ඉස්සරහත් මේ නොවිච්ච දේවල් වුණා වගේ කතා කරනවා. එතකොට එහෙමයිට කවදාවත් මේ ධර්මයේ පිහිටක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළ හික්මෙන කෙනා හික්මෙන්නුනේ එහෙම නෙමෙයි. කොහොමද? හිතේ හටගත්තනම් දැන් අපි ගත්ත භික්ෂුවක් වික්ෂුවකට කැමැත් හටගන්නේ මොනවට? සිව්පස්සට නේද? එතකොට යා ඒකට හිතින් අකමැත්තක් ඇති කරගත්තා. ගැටීමක් තරහකට ගත්තා. ඒකට අකමැත්තක් හටගත්තා. ඒකට අකමැති නයි. ඒක ප්‍රහාණය කරනවා නම් එයා කවුද? හික්මෙනවා නේ. හික්මෙන කෙනෙක්. එතකොට ශ්‍රාවකයත් එහෙමයි. හික්මෙනවා කියන්නේ ඒකයි. කියනවා ආනන්දේ ශ්‍රාවකයා කනින් ශබ්දයක් අහනවා. කනින් ශබ්දයක් අහලා කැමැත්තක් හටගන්නවා. අකමැත්තක් අපි ලේසියෙන් කැමැත්ත රහුවෙන දැන් ඔබ ඔන්න වැඩසටහන් වලට යනවා. කවුරු හරි අහනවා අනේ මේ වැඩසටහන් වලට යනවා කියලා ඔයාගෙන දන්නවා මං. මං ඔයා බලන්න මේ ආවේ. ඔයා හරි ලස්සනට ධර්මයක් කියනවා කියලා ආරංචි. අනේ හැබැයිද? ඔබට මොකක් වෙයිද? ඈ? තේරිවද ඔයා? අහන්නේ කන්නේද ඔබ? ඈ? ඔව්. ඊළඟ දවසේ අපි යනවා වැඩසටහනට. එන්න මම ඔයා එක්කන් යන්න. ඊට පස්සේ ඔන්න තව කෙනෙක් ගැන ආරංචි වෙනවා. ආන්න වැඩසටහන් වලට යන ඕලුවන් නරය. ඔන්න බයිනවා. ගෙවල් වල වැඩ බලන කරන්නේ නැහැ, හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, අතපතු ගන්න යන්නේ දැන් ළමයි එහෙම හිතමනාපට ගවම් බිමන් යනවා. ඊට පස්සේ කෙනෙක් කියවාට පිස්සුද? දැන් ඔයා වැඩසටහන් වලට යනවා කියලා මම ආරංචි. දැන් මොකද හදාගත්ත අවුල කියලා. ඕයාට යන්න එපා. ඔන්න පේන්නේද රටම බයිනවා කියලා බයිනවා. බයිනකට මොකද වෙන්නේ? ඕන්න දේශීන. දැන් මේ දේශියයි මේකයි හඳුනා ගන්න එයා ඒකට ඒකත් එක්ක පටලැවිලා ගියොත් එයා ඒකට පටලැවිලා ගියොත් මොකද වෙන්නේ? එයාට හික්මෙන් නැති වෙන අවස්ථාව නැති වෙනවා. එයාට පුළුවන් වුණොත් දැන් එයාට තරහ ඇති වෙන්න බැරිද ඒකට? තරහ ඇති වෙන්න පුළුවන්. දැන් යාර දැන් ගියා. දැන් ඔන්න ගෙදර ගියා. දැන් යා පොත ගත්තා බණ පොත කියවන්න. දැන් අරමනේ බැනපියක මතක් වෙනවා. වෙන්න බැරිද මේක? පුළුවන්. ඊට පස්සේ දැන් මියා ගියා. හාල් ගරන්න ගියා. හාල් පේන්නේ නැද? අර බැනපියක මතක් වෙනවා. දැන් මියාට පේන්නේ කුස්සිය ඔක්කොම නිකන් කිලුටු වෙලා වගේ. වෙන්න බැරිද මේක? පුළුවන්. දැන් වෑංජනත් කර වෙනවා එදා. දැන් මේ එක එකා මට ඇවිල්ලා බයිනවා මම මොනවර දැක්කලද දැන් ඔන්න ඔලුවට යන්නේ නැද්ද මේක? දැන් එකතු වෙන මොකක් එක්කද මේ? ද්වේෂයත් එක්ක නේද? ද්වේෂයත් එක්ක එකතු වෙවි ඉන්නකොට අපට හික්මෙන්න ලැබෙයිද? හික්මිනවා කියන්නේ මොකද? මේක හික්මිනවා කියන එක ලස්සනට තියෙනවා. ද්වේෂය හටගත්තාම මොකද කරන්න යා? අට්ඨියති. ඔව් අට්ඨියති කියන්නේ එයා ඒ කරේ අකමැති වෙලා කලකිරිලා හරායති. එයාක බැහැර කරනවා, පිළිකුල් කරනවා, jigucchati. අනේ මම මෙච්චර ධර්මයක් දැනගෙන මේ ද්වේෂය විසින් මගේ හිත යටපත් කරනවානේ. මේ අමනාපය විසින් මේ හිත යටපත් කරනවානේ කියලා මෙයා මොකද කරන්නේ? අර අමනාපය ගැන කලකිරුණා. එහෙම නැත්නම් දැන් මම මෙච්චර හොඳට ගුණධර්ම රැකගෙන ඉන්නේ. අන්න මට කියාව කතාව. එහෙම හිතන් හිතන් මොකද්ද වෙන්නේ? ඒ උපන් ද්වේෂයෙන් අපිට ජය ගන්න පුළුවන් වේද? බෑ. එතකොට අන්න ඒ විදිහට තමයි යා නුවණින් කල්පනා කරන්න තියෙන්නේ. ඒ විදිහට ශ්‍රාවකයා හික්මෙනවා. ඉති බුදුරජාණන් වහන්සේ වදාලා එයාට නාසයෙන් කන්ද දැන්නකට තේමයි කියනවා. දැන් සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් අපි බණ භාවනා කරගෙන යනවා, සක්මන් කරගෙන යනවා, අපිට ගඳක් එනවා. සමහර විට අපි ගඳටත් ගැටෙනවා. වෙන්න බැරිද මේක? ඊට පස්සේ ඔන්න අපි හඳුන් කූරක් ගහනවා ගිහිල්ලා. ගඳ නැති යන්න කියලා. නමුත් ඒත් එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කවුද මන්ද මේ ගඳ? ඊරොත් ගඳට බයිනවා. වෙන්නේ නැද්ද මේම? එහෙමත් වෙනවා. අපිට හිතාගන්න බෑ අපේ හිතේ ඇහෙන් රූපේ දැකලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත්, කණෙන් ශබ්දය අහලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් අපිට හොයාගන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කරලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් හොයාගන්න බෑ. දිවෙන් රස විඳලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් හොයන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කළත් එහෙමයි. කයට පහස දැනිලත් කැමැත්ත හට ගන්නවා, අකමැත්ත හට ගන්නවා. මනසට හිතිලා එක එක දේවල්. දැන් අපි ජීවිත ගත්තොත් පින්වත්නි, මේ මහා සාගරයක අපි පොඩි අයිස් කඳු වගේ ගහගෙන යනවා. ඒතර මහා සාගරයක තියෙන අයිස් කන්දේ අර යට වෙලා තියෙන කඳ පේනවද? වතුරින් යට වෙච්ච, අර උඩට මතු වෙච්ච පොඩ විතරයි පේන්නේ. ඒ වගේ අපේ ජීවිතේ විශාල පසුබිමක් තියෙනවා. අතීතයේ ඉඳලා අපි රැස් කරගෙන ආපු මේ ජීවිතේ රැස් කරපු අපි අතීතයේ අමතකයි කියන අපි පෙර භවය ගැන අපි දන්නේ නැහැ, මතක නැහැ කියන. දැන් අපිට වද දෙන්නේ පෙර භවේම නෙවෙයිනේ. මේ ජීවිතයේ වෙච්ච දේවල් නේ, මේ ජීවිතයේ වෙච්ච දේවල් අපි මේ ජීවිතයේ ආගිය පුතෙන් මුණ ගැහිච්ච ඒවා, කතා බහ කරපු ඒවා, රණ්ඩු සරුවල්, ඇලුණු ගැටුණු ඒවා, මේව නෙමෙයි අපිට වද දෙන්නේ. එතන මේ ජීවිතේ මේ පොඩි කාලේදී වෙච්ච දේ කතන්දරේ ලියහගන්න බැරුව අපි ඉන්නවා. ඊළඟට අනාගතයේ කතන්දරේ එහෙම් පැටලෙනවා. ඉතින් මේකේ නේ ඉහිර වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ වෙද්දි මෙයා මේකේ කලකිරෙනවා. මේක බැහැර කරනවා, පිළිකුල් කරනවා. මෙයා මේ ස්වභාවය අකමැති වෙනවා. අන්නේ අකමැති වීම තුළ තමයි එයාගේ හිත මේකෙන් එතර වෙන්න ඕනේ හැටියට හැදෙන්නේ. දැන් කැමැත්ත ඇති වෙනකොට ඒ කැමැත්තට යට වුණොත්, අකමැත්ත ඇති වෙනකොට ඒ අකමැත්තට යට වුණොත්, මනාප අමනාප දෙකට යට වෙවි යා හිටියොත්, එයාගේ ජීවිතය තුළ හැමදේම වෙච්චදී සිද්ධ වෙවි කියේවි. ඊට වඩා වෙනසක් වෙයිද? දැන් යා මේකට ප්‍රතිවිරුද්ධ යම් කිසි වීරියක් නුවණින් මෙහෙවීමක් කළොත් විතරයි නේද මේ යන රටාවෙන් මෙයා වෙනස් වෙන්නේ. අන්නේ විනස්සින රටාවට යාගේ හිත හරිගස්ස ගන්න වීරිය කරන කෙනා සීක. දැන් කලින් කිව්වේ ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන කෙනා. දැන් මේ දෙවෙනුව කිව්වේ කවුද? ධර්මයේ හික්මෙන කෙනා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ ශාසනයේ වැඩුණු ඉඳුරන් ඇති කෙනෙක් කියනවා. වැඩුණු ඉඳුරන් ඇති කෙනා කියන්නේ කාටද? රහතන් වහන්සේ. ආනන්දය මේ වැඩුණු ඉඳුරන් ඇති භික්ෂුව. ඒ කියන්නේ රහතන් වහන්සේ රූපයක් දකිනවා. රූපය දකිද්දි කැමැත්ත ඇති වෙනවා. ආ මේක ලස්සනයි හොඳයි කියලා හිතෙනවා. ඇහින් රූපයක් දකිනවා. අකමැත්ත ඇති වෙනවා. මේක ඒ කියන්නේ සැප වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට සැප දුක මිශ්‍ර වේදනාවක් ඇති වෙනවා. එතකොට කැමැත්තත් ඇති වෙනවා. අකමැත්තත් ඇති වෙනවා. කැමැත්ත අකමැත්තත් ඇති වෙනවා. ඇති වුණාට මොකද්ද වෙන්නේ? එයාට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. කොහොමද? එයාට හිතෙනවා නම් මේ පිළිකුල් දේවල් දිහා බලද්දි මම මේ පිළිකුල් දේවල් බලනවා මම පිළිකුල් නැතුව වාසය කරන්න ඕනේ පිළිකුල් දේවල් කෙරෙහි කියලා ඉන්න පුළුවන් කියලා එහෙම. පිළිකුල් දේවල් ගැන පිළිකුල් නැති හැඟීමකින් වාසය කරන්න පුළුවන් කියනවා. ඇයි ඒ හේතුව? තණ්හාව තමාගේ වසඟයටපත් කළ සංඥායි වසඟයටපත් වෙලා නැහැ. සංඥායි වසඟයටපත් වුණොත් මොකද වෙන්නේ? ඔව් පිළිකුල් දේ දැක්ක විතරයි වමන යනවා. ඊ කියනවා. අපේ කියනවා දුවනවා. අස් වහ ගන්නවා. කන් වහ ගන්නවා. ඇගීරි වැටෙනවා. කලන්ති දානවා. එහෙම නැහැ කියනවා. පිළිකුල් දේ කෙරෙහි පිළිකුල් නොවි වාසය කරන්න පුළුවන් කියනවා. දැන් ඒකනේ දැන් එක තැනක තියෙනවනේ මේ කවුද මහා කස්සප මහරහතන් වහන්සේ පිඩුසිගා වැඩියා. වඩිනකට ලාදු රෝගියෙක් මේ ඇඟේ ගෙඩි දාපු රෝගියෙක් පොඩි පොල් ගැට්ටකට දානි ටිකක් අරගෙන ඇවිල්ලා අතින් තමයි බෙදන්නේ දැන්. අතින් දානකට ඇඟිල්ල වැටුණා. දැන් මේ කහනකට මූණු නරක් වෙනවා. දැක්කනේ ඊ කියනවා. දැන් මහරහතන් වහන්සේ ගත්ත වැඩිය අයින්ද ගියා ඇඟිල්ල අත්තකින් තිබ්බ වැළඳුවා. පුදුමයි. අපිට නම් ආයේ විස බීජ ඈ මොනවදනේ ඩිටෝල් හොයයි. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වඩන ළඳ ඉදුරන් ඇති වැඩුණ ඉදුරන් ඇති ශ්‍රාවකයා රහතන් වහන්සේ කැමතිනම් පටික්කුලී අපටික්කුල සංයවරන්ති ආකංකති අපටික්කුලී පටික්කුල සංයී දෙවිත පිළිකුල් නොවන දේවල් පිළිකුල් නොවන දේවල් වල පිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියලා. පිළිකුල් දේවල් වල නොපිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. පිළිකුල් නොවන දේවල් වල පිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. එතකොට පිළිකුල් දේ කෙරෙහි නොපිළිකුල් දේ කෙරෙහි නොපිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. ඊළඟට පිළිකුල් නොවන දේ කෙරෙහි පිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. නොපිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියන කොයි විදිහටද ප්‍රශ්නයක් නැහැ කියනවා. කැමති නම් ඉන්න පුළුවන් කියනවා. පිළිකුල් නොපිළිකුල් ලොක්කෝම අයින් කරලා සීයෙන් මම සීයෙන් ඉන්නවා මම සීයෙන් නුවණින් ඉන්නවා හිත උපේක්ෂාවට කරගෙන කියලා එහෙමත් ඉන්න පුළුවන් කියන ඕන තරම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ආනන්දේ භික්ෂුවට කණින් ශබ්දයක් ඇහෙනවා කියනවා. මේ කියන්නේ මොන භික්ෂුවරද? රහතන් වහන්සේට කණින් ශබ්දයක් ඇහෙනවා කියනවා. ශබ්දයක් ඇහෙනකොට ඔව් ඒ ශබ්දය ගැන පිළිකුල් නොපිළිකුල් මේ එකක්වත් ප්‍රශ්නයක් නැහැ කියනවා. පිළිකුල් ශබ්දයක් ඇහුණා ඒක නොපිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන් කියනවා. නොපිළිකුල් ශබ්දයක් ඇහුණා පිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන් කියන්නේ මේ සඳහන් වෙන්නේ මොකද්ද මේ ගුණය? මේකට කියනවා රහතන් වහන්සේලාගේ මේ ගුණයට මොන ගුණේද? తాది ගුණය කියලා. తాది ගුණය කියන්නේ මොකද්ද? කම්පා වෙන්නේ නැහැ. ඒතර කම්පා නොවෙන්නේ මේ කුසලතාවය නිසායි. ඇයි ඒ පිළිකුල් සහගතව තියෙන දේවල් කෙරෙහි පිළිකුල් හැඟීමක් නැතුව නොපිළිකුල් හැඟීමකින් ඉන්න පුළුවන් නම් එයාට කම්පා වීමක් තියනවද? නැහැ නේ. එතකොට මේ නොපිළිකුල් දේවල් වලට අර පිළිකුල් හැඟීමක් ඇති වුණාන් ඊ අර නොපිළිකුල් දෙයට යාගී හිත ඇදීමක් තියනවද? නැහැ නේ. ඒ දෙකමත් අතරලා ආය ළඟට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් එයාට මේ ඇලින් ගෙටින් කියන ප්‍රශ්න තියනවද? මොකුත් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ වදාළ කණින් ශබ්දයක් අහලා ඒ ශ්‍රාවකයා මේ වාසය කරනවා කියනවා. ඒ විදිහට නාසයෙන් ආග්‍රහණය කළත් ඒ විදිහට වාසය කරනවා. දිවෙන් රස විඳලත් ඇයි ඒක අර එක ධම්මපදී ගාථාවක තියෙනවා වේරංජාවි වස්සසන. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වස්සසද්දී දැන් දාන්නේ නැහැ. ඇයි වේරංජිර බ්‍රාහ්මණයාට මාරය වැහුණානේ. මාරය වැහිලා අමතක වුණා. එතකොට දැන් ආරාධනා කරලා ගියා මතක නැහැ දැන් වැඩ වුණා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලාට දැන් දානමාන මොකුත් නැහැ. හොඳ වෙලාවට මේ අස්ස වෙලෙන්දු වගක් ගිහලා ඒගොල්ලෝ තවස් කාලේ එක තැනක ඉන්නවා. එතකොට භික්ෂුන් වහන්සේලා එතනට පිටිසුග වැඩිහම මොනවද ලැබෙන්නේ? යවහල්. ඉතින් උන්වහන්සේලා ඒව අරගෙන ඇවිල්ලා ඔය කොයින් හරි හොයා ගන්න ඉතින් මේ මෝල් ටිකක් අතුරේ පෙඟෙන්න දාලා කොටනවා. දැන් බුදුරජාණන් වහන්සේට යවහල් හම්බුනාම ආනන්ද හඳුරිය මේ පෙඟෙන්න දාලා ගලෙන් අඹරලා මේ පෙණි පොඩක් දාලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ආනවා මේ ආනන්දේ මේ මෝල් ගස් සද්දයක් ඇහෙන මොකද මේ කියලා අහනවා. කියන භාග්‍යතුන් වහන්සේ යවහල් කොටනවා කියනවා. ඒ මොකටද කියලා අහනවා. දානි ගන්න කියනවා. ආනන්දය මේ භික්ෂුන් වහන්සේලා ආහාරය ගැන වචනයක් කතා කරනකොට හුදෙක් ජීවත් වීම පිණිස ඉතාම සතුටින් මේ යවහල් වළඳනවා නම් මේක දකිනකොට අනාගතේ මිනිස්සු ශ්‍රද්ධාව ඇති වෙන මිනිස්සුන්ට මේ රසමසෝලුවෙන් පිරි ප්‍රණීත භෝජන වලට විහිළු කරයි කිව්වා. ඇලේ නෙමෙයි විහිළු කරයි කිව්වා. ඊට පස්සේ වස් කාල ඉවර වෙලා දැන් ඔන්න කෙට්ටු වුණානේ. උන්වහන්සේලා ඔක්කොම හරියට දුර්වල වුණා. කෙට්ටු වුණා. නමුත් කිසිම මේ ප්‍රශ්නයක් ගෝසාවක් ඉදිරි ගෑමක් අරපැත්ත ගියාම මේ දාන පොඩ්ඩක් හම් වෙයි. මේ පැත්ත ගියාම දාන පොඩ්ඩක් හම්. මේ කතාවල් නැහැ. ඊට පස්සේ දැන් මේ දැන් කාලේ වගේ මේ පළතුරු තියෙනවා කියලා අපි හිතන්න බෑනේ ඒ කාලේ නේ. ඒතකොට සමහර දවසම වතුර පොඩ්ඩක් වළඳලා ඔය මොනවද මේ යවහල් ඔය කොටාගෙන ගුලියක් දෙකක් වළඳලා ඉන්නේ ඉඳන් බණ භාවනා කරගෙන. දැන් ඔන්න සවැත් නුවරට වඩිද්දී මිනිස්සුන්ට ආරංචි වුණා මේ මාස 3ක අයේණියකට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසයි මුහුණ දුන්නා කියලා. දැන් මේ ශ්‍රද්ධාවන්ත පිරිසට හරි වේදනයි. එතකොට මේ අස්වැළඳ මිනිසුන්ගේ විකේ උදාපෝදව කරන්නත් හිටියා ටිකක් කොළු ගැටව ටිකක්. ඒ කාලේ හිටියා මේ නිකන් ඒකට කියන්නේ ඉඳුල් කන අය කියලා. ඉඳුල් කන මිනිස්සු ටිකක් හිටියා. ඒ ඒගොල්ලෝ කිට්ටු කරලා ඉඳලා තිනවා මේ වස් කාලේ. ඊට පස්සේ දැන් මේ අර කාලෙදි වේරංජා හිටපු කාලෙදි ඒගොල්ලන්ගේ තිස කතා වන්න ඒගොල්ලෝ තින් හාමතින් හිටියා කෙන්දිකග. දැන් ඔන්න සැමෙත් නూరుට වික්ෂුන් වහන්සේල වැඩියා. අර ශ්‍රද්ධාවන්තය මොකද කළේ? දාන මාන ආදී ඔව් ප්‍රණීත විදිහට හදහද ගෙනල්ලා පූජා කළාම ගොඩක් දානි ඉතුරු වුණා. දැන් මේගොල්ලෝ අර තුන් මාසෙත් එක්කම අර කවුද? ඉඳුල් කන මිනිස්සු තුන් මාස අහිණියත් එක්ක අල්ලනවා. ඈ එතකොට මොකද උනේ? දැන් තුන් මාස අහිණියත් එක්ක අල්ලන හොඳට කනවා. කාලා මොකද කරන්නේ? කොල්ලෝ ටික එකතුල හූ කියාගෙන දුවනවා. දුවනවා අචිරවතී නදියට. වැලි වලින් ගහ ගන්නවා, ගොස්ති අල්ලනවා, පෙරලෙනවා, බඩු පුලේ ගන්නවා. එතකොට අර භික්ෂුන් වහන්සේලාට තරප නීති දෙවලඳලෝ හි ඉන්නවා. එදා විදිහටම ඉන්නවා. දානි නැතිව හිටියේ යම් ශාන්ත බවකින්ද ඒ විදිහටම ඉන්න වෙනසක් නැහැ. ඉතින් මේ කතාව ගියා බුදුරජාන් වහන්සේ ළඟට. කියන භාග්‍යතුන් වහන්සේ බලන්න මේ ධර්මයේ ආශ්චර්යය. මේ භික්ෂුන් වහන්සේලගේ කිසිම වෙනසක් නැහැ අර පරණ විදිහටම එතන සතුටින්ම හිටියේ මෙතන සතුටින්ම ඉන්නවා කියන පරණ විදිහටම. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේක මේ ඔයගොල්ලෝ මේ ඔය කෑ ගහන ඔය කොල් ගැටව මීට කලිනුත් ඔය වගේ කියනවා. ඒක යුද්ධයක් වෙලා මං හිතන්නේ ඒකට හිටපු හොඳම ආශ්‍රය හිටිය ආජනේ ආශ්‍රය. ඉතින් දින්නක වෙලාවේ රජුරුකම මේ ආශ්‍රයන්ට සලකන්න ඕන කියලා වතුර නැති මිදි යුෂ හදලා මේ ආශ්‍රයන්ට හොඳට පෙව්වා. ආශ්‍රය බීලා පාඩු ඉන්නවා. දැන් රොඩු ටික ඉතුරු වුණා. අහුව මේ රොඩු ටිකට මොකද කරන්නේ? එහෙනම් ඕක කලවම් කළා අර බූරුවන්ට දෙන්න කිව්වා. දැන් අර මිදි රොඩු ටික කලවම් කළා බූරුවන්ට දුන්නා රොඩ හොදලා. බූරුව අර ටික බීලා 1-2 කළා. බුදුරජාණන් වහන්සේ වදලා එදත් එහෙමයි කිව්වා. එතකොට මේකෙන් පේන්නේ මොකද්ද? බලන්න මේ මනු එතකොට අර උදාර චරිත ඒ තත්ත්වයට හැදුනේ කොහමද? ඈ ධර්මයෙන් හරි ලස්සනට මේ රහතන් වහන්සේලාගෙන හරි ලස්සනට ඔය බුද්ධ දේශනාවල මට කියවන හම්බිලා තියෙනවා. අර ජරා සූත්‍රයේම ලස්සනට තියෙන රහතන් වහන්සේලාගෙන මේ ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන කිසිම අරමුණට ඇලෙන්නේ නැහැ. ඔව් ගැටෙන්නේ පියුම්පත නොරඳිනා පෙන් විදක් පිළසෙටම. එතකොට මේ සාදී ගුණයේ පිහිටපු රහතන් වහන්සේලාට කියනවා මොකද්ද? වඩන ලද ඉඳුරන් ඇත්තේ කියලා. එතකොට රහතන් වහන්සේලාට වඩන ලද්ද දැන් මේකේ විස්තර කරනවා. එතකොට මේ ශාසනයේ පිරිස් කීයක් ගැන විස්තර වෙනවද? තුනයි. පළවෙනි එකෙන් විස්තර කළේ ඔව් ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින පිරිස. මේ දේශනාව කරන්න හේතුනේ මොකද? අර පාරාසරියගේ ගෝලයා උත්තර කියන මානවකයා ඔව් පාරාසරියගේ ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. මොකද්ද? ඔව් ඇහෙන් රූප දකින්නේ නැත්නම් කනින් ශබ්ද අහන්නේ නැත්නම් එයාට ඉන්ද්‍රිය භාවනාව තියෙනවා කියන එක. දැන් බලන්න බුද්ධ කාලේ තියෙන අද ඒක එහෙම තත්ත්වයක් නැද්ද? දැන් බලන්න මේ ධර්මයේ නැති ලෝකේ ඒ වගේ එක එක්කිනා එක එක අදහස් කියාගෙන යනවා. එතකොට ධර්මයේ නොදන්න මිනිස්සු මොකද කරන්නේ? ඒවා අනුගමනය කරගෙන යනවා. දැන් අර මේ අර බෝල බම්බ වගේ අර ඉන්දියාවේ තියෙන අර බෝල බම්බ කියලා උත්සවයක්. ඒකදී මිනිස්සු කිලෝමීටර් 120ක් මං කිව්වනේ කලින් මේක. කිලෝමීටර් 120ක් අර වතුර කඩ අරගෙන ගිහිල්ලා අර සිවලින්ගේ නාව නෑනවා. එතකොට සිරප් දෙකක් දාන්න නැතුව සමහරු පැය 24න් යන්න ඕනේ. ඒගොල්ලෝ ඩාර්ක් බම් කියලා කියන්නේ. පැය 24න් යනකොට මේ සමහර මේ ගෑනුනම යන අවුරුදු 18 20. පැය 24න් කිලෝමීටර් 120 යනවා. යනවා දැන් ඔන්න කකුල් පැලෙනවා. ලේ ගලනවා ඒත් යනවා. ගිල්ල ඔන්න නාවල හිටුණා දැන් හරි. පූජාව සමාප්තයි. දැන් එතකොට බලන්න කවුද ඉන්නේ මේකේ හරි වැරද්ද කියන්න අද? මේක පෙන්නලා දෙන්නේ කවුද ඉන්නේ? කවුරුත් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරක්ෂාව නිසා නේද අපි මේව වෙනස දකින්නේ, තේරුම් ගන්න. ඒ වුණාට මේක තේරුම් ගන්නත් අපිට ඕන කරනවා මොකද්ද? මොළේ ඕන කරනවා, බුද්ධිය ඕන කරනවා. දැන් කවුරු හරි කිව්වොත් ආ දැන් රහතුන් පහළ වෙලා අන්න රහතුන් පහළ වෙලා ඉක්මනින්ම නිවන් මඟ කියනවා කියලා කිව්වම ධර්මයේ කොච්චර ඇහුවත් ශ්‍රද්ධාවට ආපු නැති එක්කිනා දුවන්නේ නැද්ද දැන්? කද්දන ආපනති කිනා තුල තියෙන සැකේ. සැකේ කියන්නේ මොකද්ද? මේ සංයෝජනය. ඇයි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසය මේ එකටනේ තියෙන්නේ. එතකොට මේ විචිකිච්ඡාව තියෙනවා. දැන් මම ධර්මයේ ඇහුවට කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ඇයි ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතන් හිටියට ඒක තිබිලා තියෙන්නේ මාන්නය කැරේට. එතන මාන්නය කැරේට එයා ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතන් ඉන්නවා. දැන් ඔන්න අවුරුදු 7ක් 8ක් මේ ධර්මයට අයෙන් එනවා. වැඩසටහන් වලට එනවා. මේවා පුරුදු කරනවා. මේවා අහනවා. තව කෙනෙක් කියන වහල වැඩ නැබ මෙච්චර කල් අපි ඇහුවා දැන් අපිට තියෙච්ච අවබෝධය මොකද්ද? ආන් අතන රහතන් වහන්සේම පහලලා හරි ජම්බුරයි බණ යමල්ලා කියනවා අහන්න. හිරෝස මොකද වෙන්නේ? දැන් මෙයා යනවා දැන් එතනට. දැන් එයා අහගෙන ඉන්නවා. දැන් තීරින්නේ. ආ හරි ගැඹුරුයි. ඊට පස්සේ කියනවා ආන් වරෙල්ල යන්න. මේ මහමිනම අපි කියන මේ ඔක්කොම තීරිටමනේ අප්පා. අන්න අතනට යමන් හරි ජඹුරයි කියලා තේරෙන්නේ. එතකොට බලන්න අර තේරෙන්නේ නැති කමට මාන්නයක් එනවා. මොකද්ද? ජඹුරයි. හරි ජඹුරු දෙයක් කියා දෙනවා කියලා. එතකොට මේ ඒකට මාන. එතකොට මේ දැන් මෙව වෙනවා මේ එන අයටත්. එතකොට මේ මොකද්ද මේ ආතපාත නැතුව මේ යන්නේ? Taman තුල තියෙන විචිකිච්ඡාව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්න බැරි කම. ඊරවස ගිහිල්ලා මොකද කරන්න කියනවා? මේ හරිෂෝ කියනවා යන්න කියනවා. අහගෙන ඉන්න ඉතින් කියන තීරින්නේ කමන්නේ කියනවා. අහගෙන ඉන්න කියනවා. ටිකක් කල් යනකොට ඕක තීරේ කියනවා. තීරේ. එතකොට ඒක මොකද්ද පින්වත්නි? මොකද්ද ඒක? අහංකාරකමයි මෝඩකමයි මාන්නේ බොළඳකමයි අමුතු මිශ්‍රණයක්. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ මිශ්‍රණයට අහුවෙනවා කියලාත් අහුවෙනවා, පිරිමෑත් අහුවෙනවා, ළමයිත් අහුවෙනවා, කෙල්ලුත් අහුවෙනවා, මිශ්‍රණයට අහුවෙනවා. ඇයි මික්සර් එක තියෙන එක්කිනා එතනට යනවා? ඉතින් මේව වෙන්නේ මොකද? මේ අර තේරුම් ගන්න තියෙන අර තේරෙන විදිහට කියලා දුන්නාම එයා ඒකට මහන්සි ගන්නෙ නෑ. ඒක තේරුම් ගන්න මහන්සි ගන්නෑ. මහන්සි ගන්නට ඉබේ තේරෙනකම් බලන් ඉන්නවා. ඉබේ තේරෙනකම් බලාගෙන නිසා ඒක වෙන්නේ. එතකොට ඉබේ තේරෙනකම් බලාගෙන ඉන්නවා අන්තිමට මොකද්ද වෙන්නේ? තමන් හිතාමතා කරන්න ඕනේදී වෙන්නේ නැහැ. දැන් බලාගෙන ඉන්නේ හිතේ ඉබේ වැටෙනකම් නේ. ඉබේ ඉතින් වැටෙනව නම් ඉතින් මොනව කරන්න බැරිද? දැන් යෝනිසෝ මනසිකාරකේ නම් ඕනේද? බුදු දේශනාවේ තියෙනවා මහණෙනි මේ යෝනිසෝ මනසිකාරේ තරං හිතසුව පිණිස පවතින අභ්‍යන්තර අංගයක් මං වෙන දකින්නේ නැහැ කියනවා. එහෙනම් මේ අභ්‍යන්තර අංගයක් ඉන්ද්‍රියක් මොකද්ද? යෝනිසෝ මනසිකාරේ. ඉතින් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් එයා ඒකේ මලකඩ නැති. ඉතින් ඒ නෝනින් විමසලා කල්පනා කරනකොට තමයි එයාට ඒක තේරෙන්නේ. නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් කෙනෙක් හිතුවොත් දැන් සාමාන්‍ය මිනිස්සයා වහා රැවටෙන සබන් හිතුවේ නැද්ද? වහා රැවටෙනවා. දැන් උනර හාමුදුරු කෙනෙක් මං කිව්වර උන්වහන්සේ භාවනා කළා සමාධියක් ඇති වුණා. ඉතින් මං හිතන්නේ බුදුරජාන් වහන්සේ හිටින තැන හෝ දඹදිව හෝ බලන්න සමාධියෙන් බලන්න යන ආසාවක් හිටින්නේ නැති. දන්නේ නැහැ මං කියන්නේ, මං කතා කරලත් නැහැ, පොත කියවලත් නැහැ. මං මේ සිද්ධිය ගැන කියන එක අහලා කියන්නේ. එතකොට කවුරු හරි මාරපාස්සී කෙනෙක් ඇවිල්ලා පණිවිඩය දුන්නා. ආන් ආරේ තමයි පහළ වුණේ කියලා. කොහෙද? හිරිවඩුන්නේ. දැන් මේ මිනිස්සු යනවා පොලිවට හිරිවඩුන්නට. එතකොට මොකද්ද මේ? දැන් එතකොට එහෙම රැවටෙනවා නම් ආයිතිං රහතන් වහන්සේ අන්න අරවා අසයව රහතන් වහන්සේ අසෝලා රහතන් වහන්සේ අසෝලා රහතන් වහන්සේ කියලා රවට්ට මිනිස්සුම රවට්ටල නොමග යවන පුළුවන් කියන එක බොහොම සුළු දෙයක් නේ. දැන් බුදුරජාන් වහන්සේ මෙහි පහළ වුණේ කියලා රවට්ටන ලේසියෙන් පුළුවන් නම් අසවල්තැනට යන්න ඉක්මනින් ධ්‍යාන ලබලා දෙනවා. අසවල්තැනට යන්න ඉක්මනින් මාර්ගඵල ලබලා දෙනවා. අසවල්තැනට යන්න ඉක්මනින් කරලා දෙනවා කියලා කිව්වම රැවටෙනවා කියන එක ගැන ආයි අහන්න දෙයක් නැහැ. දැන් ඔන්න මෙතන භාවනා කරනවා, ඔන්න ගෙදර ගිහිල්ලා භාවනා කරනවා, වීර්යයෙන් භාවනා කරනවා, හිත සමාධිමත් වෙන්නේ නැහැ කියමු. ආන් අතෙන් කියන්නේ කියමු. වෙන තැනක් කියමු. විනාඩි 10න් දානවා කියනවා ප්‍රථම ධ්‍යානෙට. එහෙනම් කාටවත් කියන්න එපා, මම හොරෙන් එන්නම් කියනවා. ඔන්න යනවා ගිහිල්ලා මොකක් හරි මනස් ඝාතයකට අහුවෙනවා. අහුවෙලා ඉතින් ඇවිල්ලා අර නැට් එක පාගත්තු සතා වගේ. මේ බලපන් නැට් එක කියනවා. මේ මේ කැපුවා නෙමෙයි මේ හැටි කියනවා. ඒ වගේ. අන්නරිය කතාව තියෙනවනේ, නරිය හොරකම් කරන්න ගිහලා නැට් එක කැපුවා. අනිත් නරිට කිව්වා අපි නැට් එක කෝ කියලා ඇහුවා. නෑ මේ හැටි කිව්වා. උඹලත් කපා ගන්න කිව්වා, මේක තමයි කිව්වා නියම විදිය. ඉතින් මේ જાතියේ ලෝකයක් තියෙන්නේ. ඉතින් මේ නිසා වැරදිච්ච එක නම් හැමතිස්සම කැමති මොකේදද? ඒ වැරදිච්ච එක හරි කියලා පෙන්නන්නයි. නොමග ගියා, දැන් නොමග ගියා ලැජ්ජා කියන්න බෑ. දැන් ඒ වුණ මොකද්ද? අපි හරි, අපිට වැරදුන්නේ නැහැ, අපි දන්නේ කියලා කියන්නයි. මේක තමයි ස්වභාවය. ඒක අපි මේ ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. හොල්මනක් එක්ක හසු කරන එකට ඇත්තට බයක් වෙන්න දෙයක් නැහැ. ඔව්, යකෙක් භූතෙක් පිරිතෙක් එක්ක මෙච්චර කරදර නැහැ. මිනිස්සුත් එක්ක හරි අමාරුයි. බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා එක්කෙනෙක් කිව්වන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සත්තු සර්පය හඳුනා ගන්න හරි ලේසි කිව්වා. මිනිසුන්ගේ ස්වභාවය හරිම අමාරුයි කිව්වත් හඳුනා ගන්න. ඒ බොරු දෙයක. ඇත්ත. ඇයි වැරදිච්ච එක්කෙනා, නොමග ගියච්ච එක්කෙනා මොකක් හරි එකට ගිහලා මොනවා හරි කුණුගොඩක පැටලෙනවා. දැන් එයා ඒක ඇවිල්ලා කියන්නේ කොහොමද? හරි සාරවත් යන හම්බ වුණා වගේ. හරි දෙයක් හම්බුනා වගේ කියනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? හරිදි හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඒකට තමයි බුද්ධ දේශනාවම අපි සරණ යන්න ඕනේ. බුද්ධ දේශනාවම තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළම අපි ශ්‍රද්ධාව පවත්වන්න ඕනේ. ඒ නිසායි. ඇයි බුද්ධ දේශනා තුළ පැවැත්වුවේ නැත්නම් බුද්ධ දේශනා නාමයෙන් වෙන වෙන එක එක දේවල් දාලා තම තමන්ගේ මත කියාගෙන යනවා. කියාගෙන යනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මේක තේරුම් අරගෙන අපි හොඳ කල්පනාවෙන් හොඳ නුවණ තියෙන අය බවට පත් වෙන්න ඕනේ. නුවණ මං කිව්වේ ඒක නුවණ කියන එක අපිට බලෙන් එන්නේ නැහැ. මේ ධර්මයේ අහලා ඉබේ යෝනිසෝ මනසිකාරි හටගන්නේ නැහැ. තමන්ටම තේරෙන්න ඕනේ තමන් යන්නේ කොයිද, තමන් මේ කරන්නේ මොකද්ද, තමන්ට මේ මොකද්ද වෙන්නේ, මේ කවුද මොනවද කරන්නේ කියලා. තමන් ගැන. තමන් කවුද? තමන් මේ මොකේට දාවේ? තමන් මොකද්ද මේ හොයන්නේ? තමන්ට ඒක හොයනදී හරිද? ඒක තමන්ට හම්බ වුණාද? ඒකේ තියෙන ඓතිහාසික සත්‍යතාවය මොකද්ද? ඒක හැබෑවටම නිර්මල දෙයද කියලා තමන්ම තමන්ගෙන් තමන් තමන්ම මේ පිළිබඳව මේක හැබෑවටම රාග දේශ මොහ ප්‍රහාණය කරන්නා වූ ධර්මයක් මෙතන කියවෙනවද? මේක නිර්මල ශාස්ත්‍රු ශාසනයද කියලා තමන් මේ අධ්‍යයන කරපු මෙතෙක්කල් මේ මහමෙවුනාමින් කෙරෙච්ච ධර්ම ප්‍රචාරය තුළ කෙනෙකුට බැරිද හරියටම අධ්‍යයනය කළා පැහැදීමකට එන්න? කෙනෙකුට හරියටම අධ්‍යයනය කළ ස්වාධීනව කිසියයකට පක්ෂපාති වෙන්නේ නැතුව හරියටම අධ්‍යයනයක් කළ බැලුවොත් මෙතෙක්කල් මොකද්ද මේ ලැබුණේ රැවැට්ටුවද බොරු කිව්වද බුද්ධ දේශනා මතු කළාද මේ දේශනාවල මතු කරා නම් මේ වතුවිච්ච දේශනාවල තියෙන මූලික ලක්ෂණේ මොකද්ද මේ හැබෑලිසම ආරි සත්‍ය අවබෝධය ඉලක්ක කරගත්ත එකක්ද තියෙන්නේ මේ මේ දේශනාවල උපන් රාග දේශම වැඩි කරනවද නැත්නම් රාග දේශම ප්‍රහාණය කරනවද මේ කාරණේ පිළිබඳ තමන් නිශ්චයකට ආවොත් අර කියාපු කුණාටුවට තමන් අහුවෙයිද කිසිසේත් නැහෙනි අසවල් තැනට යන් අර කෙටි ක්‍රමයක් තියෙනවා ඔව් මේ ඔය කියන විදිහට දැන් කාල ඇති සුඹලනකු අන්න අසවල් තැනට ගියා නම් අන්න අන්න දැන් හතරෙන් දිහන්ටත් ගිහිල්ලා අන්න දැන් සුවානුත් වෙලා අන්න සකදාගමුත් වෙලා අන්න දැන් තව ස්ටෙප් එකයි තියෙන්නේ එතකොට මේ විචිකිච්ඡාන් ඉන්නේ කියන මොකද වෙන්නේ හා එහෙමද ඔන්න ඊට පස්සේ ඔන්න ගිහිල්ලා ඔන්න අමාරු වැටෙනවා වැටිච්ච ගමන් අනිත් එක යන හා දැන් ඔයාලට මොකද වුනේ දැන් ඒ අමාරු වෙනවා කියලා කියන්නේ ලැජ්ජයි දැන් මොකද කියන්නේ असत्पुरुषेन කයින් එකක් කරනවා හිතින් එකක් හිතනවා ඉතින් මේ නිසා මේ ලෝක සත්‍යය හඳුනාගෙන ඉන්න හරීම අමාරුයි ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට මතක තියාගන්න අපි එක එක්කෙනා බුද්ධිමත් වෙන්න ඕනේ බුද්ධිමත් වෙලා අපිම අදහස් කරන්න නැත්නම් බැරි වෙලාවත් ඔන්න කියන ඕම් රාතන් වහන්සේල පහල වෙලන්න අසවල් තැන මට මතකයි මීට අවුරුදු 4කට වගේ 5කට කලින් මේ කිට්ටුව පහත මට මතක නැහැ කොහෙද කියලා හාඳුගෙන හරියට මට සුමාන දෙයකට තමයි බැලලා ලියුමක් කියවනවා බලන් හිටියා මොකද හේතුව මට කියතුනේ ඔහෙට දුම් විසි වෙයි දැන් ඔහෙ ලෑස්ති ඔක්කොම මගපල්ලාබෙන් උපද්දවන්නේ දැන් අපි ලෑස්ති මේ වැඩේ කරන්න දැන් 2006 දී මේ කොහෙද තැනක් කිව්වා මේ කොහෙද මලිදීව රාතන් වහන්සේ පහල වුණේ පොල් ගහලා ඔහි ළඟ ස්ථානක දුර හිතන් ඉන්නේ මල් රාතන් වහන්සේ පහල වෙච්ච තැන මේ අපි දැම්ම කියන්නේ ඔහෙට දැනගන්න ලැබෙයි 2006 දී 2006 දී ඔහෙට දුම් විසි වෙයි ඔහෙට තරුපිනි මම ඉතින් සතුටු වුණා දුම් විසිලා හරි කමන්නේ තරුපෙන්න හරි කමන්නේ මටත් මේ හරි දෙයක් මේ මීටත් වඩා හරි දෙයක් ලෝකේ තියෙනවා නම් මටත් ඒක දැනගන්න ලැබෙයි කියලා දැන් බලන්න අර ඊරිසියාවට කරපු ගෝසාවක් නේ ඉතින් ඔය ගෝසාවට කී දෙනෙක් අහුවෙනවද මිස් ස්වාමීනාසලත් අහුවෙනවා නම් එතකොට දැන් කිව්වොත් මම රහත් කියලා කිව්ව තාන් තැන කියලා අහුවෙන්නේ නැද්ද මේ නිසා මේවා හොඳට තේරුම් ගන්න හොඳට මොලේ පාවිච්චි කරන්න මොකද අපිට හොයාගන්න බෑ මාර බලවේග ක්‍රියාත්මක වෙන ආකාරය මම හොඳට කියවන්නේ නේ මතකද මම උපමාව උපමාව තමයි හරි වැදගත් හොන තස්වාදීන් විසින් සාරවත් භූමියක් අල්ලන් හිටියා තස්වාදී කණ්ඩායමක් ඒ මිනිසුන්ට කිසියම්ම ස්වාධීනත්වයක් නැහැ නිදාසක් නැහැ ඒ මිනිසුන්ට නිදාසය මුකුත් කරන්න බෑ තස්වාදීට යට වෙලා හිටියා එතකොට මේ මිනිසුන්ගේ යහපත කැමති ඒක රජෙක් පහල වුණා පහල වෙලා මොකද කළේ ආයුධ වලින් තොරව දඬු මුගුරු වලින් තොරව අර සත්‍යවාදී නායකයයි සත්‍යවාදී පිරිසයි පරාජයට පත් කළා පරාජයට පත් කළේ මේ සීමාවෙන් එළෙව්වා එළවලා රජුරුව තමන්ගේ සේනාවට කිව්වා දැන් බය වෙන්න එපා මෙන්න මේ විදියට කුඹුර සකස් කරගන්න මේ විදියට ලියදි හදන්න මේ විදියට වපුරන්න මේ විදියට අස්වැන්න නෙලා ගන්න මේ විදියට සතුටින් ඉන්න හැබැයි එහෙම සත්‍යවාදී කණ්ඩායම එළෙව්වට ඔය සත්‍යවාදීන්ට බැරිද මේගොල්ලන්ට වරින් වර ඇවිල්ලා ඇටැක් කරලා යන්න අපි එළවල තමයි මේ උන්ට මේ වගා කරන්න දුන්නේ දෙන්නන් ඔබලට කියලා අර අරගොල්ලන්ගේ අර රජුරුවන්ගේ බලය අඩු වුණාට පස්සේ අර සේනාවේ බලය අඩු වුණාට පස්සේ මොකද උනේ සත්වාදීන් ආයෙ ටික ටික ඇවිල්ලා බලවත් වෙලා අර සත්වාදී නායකයා ආයෙ අර දේශේ කල්ලා ගත්තා දැන් කාලයක් ගියාම දැන් කාටවත් පිළිසරණක් නැහැ අහු වෙනවා පිරිසකට අර රජුරුව සත්වාදීන් පරාජයට පත් කළා හිට දීපු උපදේශ වගා කරන දීපු ක්‍රම ඊට පස්සේ මොකද කරන්නේ අරගොල්ලොත් මේක අහලා මිනිස්සු දන්නේ මිනිස්සු කරේ මොකද්ද රජුරුවන්ගේ පින් මූර්තිය අඹන්න ගත්ත හැමතැනම මෙන්න මේ රජුරුව තමයි මේව කළේ කියලා ඒ රජුරුව ජයගත්තු තැන ගිහින් වඳින්න පටන් ගත්ත මෙන්න මෙතන තමයි යුද්ධේ සිද්ධ වුණේ කියලා ඉතින් කාලයක් ගියාට පස්සේ රජුරුවන්ගේ දේශනාවල් ටික වගා කරන දීපු උපදේශ ටික අහු වුණා අහු වෙලා මිනිස්සු කල්පනා කරනවා අපි දැන් අපි වගා කරන්න ලෑස්තිවම කියලා ඉඩම සුද්ධ කරන්න හදනට සස්තවාදීන් එනවා ඇවිල්ලා ආ උඹලා වගා කරන්න කාගෙන් අවසරයක් දුන්නේ උඹලා දැන් වගා කරන්න ලෑස්ති වෙන්නේ කවුද උඹලට කිව්වේ කණින් පෙතර ගහලා එළවන්නේ නැද්ද ආන් ඒ වගේ විදියක් තියෙනවා මේක එතකොට මිනිහාගේ දක්ෂකම නැතිකමද දක්ෂ මිනිස්සයා ඉන්නවා දක්ෂ මේ උපදේශෙත් තියෙනවා වගා කරගන්න දෙන්නේ නැහැ ඉතින් එවැනි පරිසරයක් තියෙනකොට මොකද වෙන්නේ ඒ රජුරුවන්ගේ සේනාවගේ ඉන්න ඇයටත් වැහෙනවා තත්ත්වවාදී ඊට පස්සේ මොකද කරන්නේ මේ දැන් කවුරු හරි කියනවා මේ වගේ දේශනාවක් කළා තියෙනවා මේ වගේ දේශනාවක් තියෙනවා මේ මාර්ගයක් තියෙනවා මෙහෙම රජ කිජය කියලා පෙන්නනවා කොටසක් කියනවා නෑ නෑ නෑ නෑ අපි අනිත් රජුරුව එනකන් ඊටිමු තව කොටසක් කියනවා නෑ ඕවා කරන්න යන්න එපා ওই වගාවල් දැන් කරන්න බෑ ඔය තව කොටසක් කියනවා නෑ ඔය වගා කරන්න කියන එකට ගහපන් මොකද මේ වැහිනව ඔක්කොටම අර තක්සවාදී ඉතින් මේම එකක් මේකේ තියෙන ඉතින් මේක හොඳට තේරුම් අරගෙන මේන් ආත්මීදීම පිණිස